2015 වසරේ නවවැනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. ලෝකේ බොහොම ප්‍රචලිත වෙමින් ජනප්‍රිය වෙමින් භාවනා මෙඩිටේෂන් කියලා හැමතැනම නේද? බොහෝ දෙනෙක්ගේ ඕනෑකමට උනන්දුවට අවශ්‍යතාවයකට වැදගත් කාරණයක් හැටියට කතාබහට ලක් වෙන මාතෘකාව. ඖෂධයකින් බලාපොරොත්තු වන්නේ ශාරීරික නිරෝගීකම. ඒ වගේම තමයි භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ මානසික නිරෝගීකම. තමන්ටම තමන්ගේ මානසික නිරෝගීකම සාදා ගන්න පුළුවන්. අපි ගත්තොත් භෞතික ජීවිතේ, එයාගේ ජීවිතය සාර්ථක ජීවිතයක් හැටියට තනා ගන්න පුළුවන් එයාගේ පුරුදු වලින්නේ. මහා මංගල සූත්‍රයේ වගේ අපිට කියලා දුන්නු ඒ පිළිවෙත් වලින් පුළුවන් භෞතික ජීවිතයක් සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න. පුරුදු මත තමයි ඒ සාර්ථකත්වය පවතින්නේ. ඉතින් අපි අපේ මනසටම යම් යම් පුරුදු ලබා දීලා පස්සේ අපි කෑගහනවා. ඒ කියන්නේ අපි ගේට්ටු ඇරලා තියෙනවා. ඇරලා තිබ්බහම ඒකෙන් හරක් එනවා. පස්සේ මොකද කෑගහන්නේ? හරකයි ඇතුළට ආවට පස්සේ හොඳ තනකොළ තියෙනවා නම් එලව ගන්න බෑ. පස්සේ අපි ඒ හරකට එහෙම නැත්තම් ඒ බඩපූකට කෑගහනවා. මං හිතනවා අපේ මනසටත් ඒ දේ වෙන්නේ කියලා කාගෙත්. එයාගේ මනස ඒ ගේට්ටු ඇරලා තියලා එයාගේ මනසට නොකොත් දෙයක් ආවට පස්සේ කෑගහනවා එහෙමයි කියලා. අපිට මේ දේවල් වල ආරම්භයම මේ මානසික ස්වභාවය පිළිබඳව ආරම්භක අවස්ථාව, එහෙම නැත්නම් ගේට්ටුවෙන් ඇතුල් වෙන අවස්ථාව කියන තැනදී සර්ච් කරගන්න පුළුවන් නම්, අල්ලගන්න පුළුවන් නම් අපි හරකට බල්ලට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව අපිට අවශ්‍ය කෙනා පමණක් තෝරා බේරාගෙන අඳුරන කියන මට්ටම ඥාතිත්වය පසුබිම් කරගෙන අපි ගේට්ටුවෙන් එළියට ගන්නවා. ඉතින් ඔය ගේට්ටුව අරින්නටත් කලින් ඔය ගොඩාක් ගේට්ටුවල තියෙනවා, සම්පූර්ණ වැහෙන්න තියෙන ගේට්ටුවල තියෙනවා පොඩි කවුලක් හදලා තියෙනවා. නැත්තම් කාචයක් සවි කරලා තියෙනවා. මේකෙන් බලනවා තමයි ගේට්ටුව අරිනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. පැහැදිලිනේ? ඉතින් අපේ මනසටත් එහෙම වැඩ පිළිවෙලක් තිබුණා. ගේට්ටුව ඇරලා කතා කරන්නේ අපි කාචයෙන් බලනවා ගේට්ටුව අරිනවද නැද්ද. ඒ කියන්නේ අපේ මනස මේ සිතුවිලි වලට විවෘත කරනවද නැද්ද? ද දැන් අපිට බුදුහාමුදුරු මතක් කරලා තියෙන්නේ මෛත්‍රියනි භාවිතා බහුලී කතා කරන්න කියලා නේද? චේතෝ විමුක්තික මෛත්‍රී කියන එකට ඒක අදහස් කරන එකේ ලොකු අර්ථයක් තියෙනවා. අර සියලු සත්වයෝ සුවපත් වේවා කියන එකට වඩා ගැඹුරු දෙයක් තමයි චේතෝ විමුක්තික මෛත්‍රිය. චේතෝ විමුක්තික මෛත්‍රිය අඳුනන්නේ පළවෙනි සංයෝජන තුන ඉවත් කරගත්ත කෙනෙක් විතරයි. අන්න ඒ මෛත්‍රී සිටින විට තමයි ඔබ දෙවියන්ට ප්‍රිය වෙන, මිනිස්යාන්ට ප්‍රිය වෙන, මුළු මහත් ලෝකයටම ප්‍රිය වෙන, මුළු මහත් සමස්ත විශ්වය කරා පැතිරී යන මහා ගුණයක් ඔබ තුල හටගන්නේ. එහෙම නැතුව අර කෙලෙස් පිරිච්ච මනසකින් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කිව්වට ඒක මෛත්‍රිය පහළ වෙන්නේ නැහැ. චේතෝ විමුක්තික මෛත්‍රියට පත්ව වාසය කරන එක තමයි බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය, මෛත්‍රිය, දයාව සියල්ල පවතින්නේ එහි. ඔබේ භාවනාව, ධර්මයේ පැවැත්ම, මේ හැම දෙයක්ම මේ මෛත්‍රී විහරණය තුල පවතිනවා. ඒ හඳුනාගත් කෙනෙක් මනාව මෛත්‍රී විහරණයට සමවඳින්න ඕන. එක නෙද්දක පියාගත්ත ගමම්ම එකවර මෛත්‍රී විහරණයට සමවඳින්න කෙනෙකුට අමාරුයි. මොකද හේතුව එයා ටිකක් ඈත ඉන්නේ. දැන් ওই ජීවත් වෙද්දී වෙන කටයුතු කරද්දී සිතද්දි පතද්දි අපි ඉන්නේ මෛත්‍රී විහරණයේද? නෑ. දැන් මෙයා ගෙදර පහු කරලා ගොඩක් ඈතට ගිහිල්ලා තියෙන්නේ. ආයි විවේක ගන්න ඕනා වුණාම ආපහු හැරිලා ගෙදරට එන්න ඕන තව කිලෝමීටර් 50ක් 100ක්. විවේක ගන්න එන්නේ. ඒ වගේ තමයි අපි බාහිර වැඩ කටයුතු කර පිටත් වෙපු කෙනෙක් ගෙදරට එන්න යම් කිසි කාලයක් ගත වෙනවා වගේම ඔබේ මනස ඇතුළතත් ඔබ ගොඩක් දුර ගිහිල්ලා ඉන්නේ හෙට මෙහෙට. ඉතින් පොඩි කාලයක් ඕන කෙනෙකුට විනාඩි 5ක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට 10ක් වෙන්න පුළුවන්, 15ක් 20ක්. තියාක් ඔබේ කාලයක් අනිවාර්යෙන් ගන්නකොට ඔබට නැවතත් ඔබේ නිවහනට එන්න පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රී විහරණයට එන්න පුළුවන්. ඉතින් මේ ටික ගොඩාක් වැදගත් වෙන්නේ හැකියාව තියෙන්නේ මෛත්‍රී විහරණය හඳුනාගත්ත කෙනෙකුට මෛත්‍රී විහරණයේ වාසය කිරීමට. අනිත් අය හඳුනාගත්තේ නැති අය හඳුනා ගන්නවා. දැන් ගෙයක් හදාගත්ත කෙනාට තමන්ගේ ගෙට ඇවිල්ලා පාඩුවේ නිහඬව සංසුන්ව වාසය කරන්න පුළුවන්. ගෙයක් නැති අය ඉන්නවා. ඒ අය ගෙයක් හදාගන්නවා. ඒ කියන්නේ මෛත්‍රී විහරණය අවබෝධ කරගත්තේ නැති අය මෛත්‍රී විහරණය අවබෝධ කරගන්නවා. පින්නතුනි ධර්මයක් හරියට රේඩියෝ එකක් වගේ අපිට පුළුවන් ඒ රේඩියෝ එකේ රේඩියෝ චැනල් කරන්න පුළුවන්, ටියුන් කරන්න පුළුවන්, සුසර කරන්න පුළුවන්. මේ සුසර කරන කරලා ඒක බොහොම හරි තැනකට දශම ගානකට ගන්නවා. 95.2ද 4ද 5ද හරියට සුසර කරගන්න. ඉතින් අපි මේ ධර්මයට පිවිසෙන්නත් අන්න ඒ වගේ හරියටම තමන්ගේ මනස ටියුන් කර ගැනීම කළ යුතුමයි. සමහර අයට ලයින් එක අහු වෙනවා, සමහර අයට ලයින් එක අහු වෙන්නේ නැහැ. නේද? දැන් අපි ඔය බලක් තියෙනවා කියලා තව කෙනෙකුට කෝල් කළාද? එයා අහන නම්බරේ කීයද තියෙන්නේ? ඈ? ඊට පස්සේ යා අල්ලනවා අහු වෙන්නේ නැහැ. එක්කෙනෙක් අයින් කල්ලාගෙන බණ අහනවා. එයාට බණ ඇහෙනවා. තව කෙනෙකුට සුසර කර ගන්න අමාරු වෙලා එයා ඕගාල මහන්සි වෙනවා. ඉතින් බරහන් හදිස්සියට හයිය මීටරේ කකා අර කොනට මේ කොනට යනවා. බලනකොට මේක දශම ගානකින් පැන්න ගමන් අහුවෙන්නේ නැති එකක් නිසා මෙයාට අර දශමේ හරියට ඉලක්ක වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? අරකට එයා හරි අපහසු වෙනවා හොයාගන්න. මම හිතන්නේත් එහෙම මේ අතෝ මේ නිවන ළඟේ මෙහෙම මෙහෙම යනවා. අර දශම ගාන තවන්ට මීටර වෙන්නේ නැති නිසා අර ලයින් එක මඟ හැරෙනවා. නෑ. ඒ නිසා අපේ මනසත් නිවැරදි ලෙස සුසර කරගන්න අපි දක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ න්‍යාය ප්‍රතිපන්න භාවය තුළ අපි පිහිටන්න අපිට හැකියාව තියෙනවා. ඊළඟට ධර්ම දේශනාව තුළින් භාවනා වැඩසටහන තුළින් අපි ලබා දෙන උපදෙස් තමයි තමගේ මනස ටියුන් කරගන්න නැත්නම් සුසර කරගන්න දෙන උපදේශය. දැන් සමහර අය අහන channel එක ද්වේෂ channel එකක් දාගෙන අහනවා. ඇඟිලි තියෙන ද්වේෂ සිතුවිලි නොයිකුත් දේවල් තමයි පේන්නේ. ඊටසේ තව එකනේ තව channel එක. ඔය වගේ ඉතින් සමහර අය තේරෙන channel, නොතේරෙන channel, දන්න channel. රේඩියෝ channels වගේ තමයි. කෙකෙනාට දැන් අහුවෙච්ච channel එක දැන් ඔබට දැන් බලන්න ඔබේ මනස බලන්න ඔබේ රේඩියෝ එක ඔබේ අභ්‍යන්තරයේ තියෙනවානේ. දැන් බලන්න ඔබේ මනස. දැන් මේ ඔබ අහන්නේ මොන චරණයකද? ඔබ තුලින් ඔබට ඇහෙන්නේ මොන channel එකේ ස්වභාවයද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර චේතෝ විමුක්තික නිර්වාණ මාර්ග ඒ නිවන් මාර්ග channel එක දහවෙන්නේ නැත්නම් වෙන channel එකක්ද? කරන්නේ ඔබ, නොකරන්නේ ඔබ. නිවන් දැකීමට වැදගත් නැතිම පුජ්‍යලයා ඔබ. එහෙම කියවහම ඔබට මොකද හිතෙන්නේ? නේද? කරන්නේ ඔබ, නොකරන්නේ ඔබ. නිවන් දැකීමට නොවැදගත්ම පුජ්‍යලයා ඔබ. ඒ එහෙමනම් ඔබ මම සිතන්නේ ඔබ තවම නොවැදගත්ම පූජ්‍යනය ආශ්‍රය කරනවා කියලා. ඒකට තමයි කියන්නේ පාප මිත්‍ර සේවනය කියන්නේ. එහෙම නැත්නම් ඒකට කියනවා මරුවා සමග වාසය කියලා. ලෝකයේ සියලුම දෙනා වැඩිම දෙනේ බිලියන 8 පමණ ජනගහනය, 7-8 විතර ජනගහනය මරුවා සමග වාසය. මරුවා වෙන කවුරුවත් නොව මරුවා ඔබමයි. ඔබටයි මරුවා කියලා කියන්නේ. ඔබේ මමත්වයටයි මරුවා කියලා කියන්නේ. අපි පුදුමය ගන්නවද? නොගලපෙන කාර්යයකදී, නොගලපෙන වචනයකදී අපි මතක් කරන්නේ මාර වැඩක් නේ. මාර මිනිහෙක් නේ කියලා කියනවා. කියන්නේ මාරයාගේ ස්වરૂපය. ඊටාම හොඳ දේවල් වලට කියනවා මාර අහයිනේ කියලා කියනවා. මාර හොඳයිනේ කියලා කියනවා. නරක දේවල් වලටත් අපේ අය කියනවා ඒක නම් මාරයගේ වැඩක් තමයි කියලා කියනවා. කොහොමත් ඒක ඇත්ත. ඉතා හොඳ දේවලුත් මාරයගේ වැඩක්, ඉතා නරක දේවලුත් මාරයගේ වැඩක්. දැන් තමගේ මනස හරියට සුසර කරගන්න, ටියුන් කරගන්න. මේ ධර්මයේ ආශ්‍රයෙන්, උපදේශනයේ ආශ්‍රයෙන් තමගේ මනස අර මෛත්‍රී විහරණයට සුසර කරගන්න. ධර්මය ගැන මේ කතා කිරීම, එහෙම නැත්නම් දේශනා කිරීම මහා මෝඩ වැඩ. ධර්මය ගැන කතා කිරීම, දේශනා කිරීම හැඳිලෝ කියනවා තා මෝඩ වැඩ. ඇයි ඒක මෝඩ වැඩක් වෙන්නේ? කිසිසේත්ම දේශනාවල මේ වචනවල ධර්මයක් නැත. ප්‍රශ්නවල උත්තරවල ධර්මය නැත. ඒ නිසා දේශනා කිරීම මෝඩම මෝඩ වැඩ. ඉතින් මම මේ මෝඩ වැඩේ හැමදාම නවත්තන්න කරා. ඊළඟට අහගෙන ඉන්නේ ඒහා සමානම මෝඩ වැඩ. ඇසීමෙන් කවමදාකවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. කිරීමෙන් භාවනා කිරීමෙන් ධර්මය අවබෝධ කරගන්න බෑ. භාවනා කිරීමෙන් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඇසීමෙන් ධර්මය අවබෝධ කරගන්න බෑ. කිසිදු විදියකට ක්‍රමයකට ක්‍රියාවකට හසු වෙන දෙයක් නොවේ. ඒක නම් හරියටම හරි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? ඒක නම් හරියට හරි මෝඩ කතාවක් තමයි. සියල්ල මෝඩ කතා. ප්‍රශ්නේ තියෙන්නේ අපි වැරදි තැනක ඉන්නවා. අපි කියන දේ හරි, ඇහෙන දේ හරි, හිතන දේ හරි කියලා. එතන තමයි තමන්ගේ මෝඩකම තියෙන්නේ. කිසිවකට තමන්ගේ සිහිය නොතබා සිටින්න එපා. සාමාන්‍ය කාය විඥානයේ සිහිය කිසිවක නොතබා සිටින්න කටයුතු කළොත් එහෙම ඒක ශූන්‍යතාවයේ ප්‍රකට කිරීමක් බවට පත් වෙනවා. සිහිය පිහිටවන්න ඕනේ. නැත්තම් අතරමං වෙනවනේ. සිහිය පිහිටවන්න ඕන ධර්මයේ. තේරුණානේ? ධර්මයේ සිහිය පිහිටවන්න ඕන. ඒ ධර්මයේ තුල සිහිය පිහිටනකොට එයාට කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව ඔය කියන හැම දෙයක්ම මනාව ප්‍රකට වෙනවා. ඒක පිළිවෙලට නෙමෙයි, ඒ ඒ මොහොතේදී සිදුවෙන්නේ චිත්තානුපස්සනාව දෙතෙන්දී, ධම්මානුපස්සනාව දෙක, කායානුපස්සනාව දෙක. ඒ ඒ මොහොතේ ඇතිවන ස්වභාවය මේක ඉහළ ඉඳලා පහළටවත්, පහළ ඉඳලා ඉහළටවත් නෙමෙයි. ඒ ඒ වෙලාවල් වලට ඒ ඒ දේවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ධර්මයේ තුල සිත පිහිටවන්න හැකියාව ලැබෙන්නේ හදවතින්ම, තමන්ගේ ජීවිතයෙන්ම, තමන්ගේ මනස නැති ස්වභාවයට පත් කරගන්න පුළුවන් කෙනෙකුට පමණයි. ඔබ කැමතිද ඔබේ මනස නැති ස්වභාවයට පත් වුණා? ඔබ කැමතිද ඔබේ මොළයේ නැති ස්වභාවයට පත් වුණා? දැන් ওই මොළේ තියෙනකොටනේ මොළේ වැඩි වෙන්නේ, මොළේ කකියන්නේ, මොළේ අවුල් වෙන්නේ. ඔය ඒ වගේම මොලේ හොඳ වෙන්නේ මොලේ තියෙනකොට. මොලේ නැත්තම් අවුල් වෙන මොලයක් නැහැ. එතකොට හොඳ වෙන්න, කකියන්න, වෙනස් වෙන්න, නරක් වෙන්න අවුල් වෙන්න මොලයක් තියෙන්න ඕන. මොලයක් නැත්තම් වෙන්නේ නැහැ. එතකොට මනස රිදෙන්න, සතුටු වෙන්න, නරක් වෙන්න, හොඳ වෙන්න මනසක් තියෙන්න ඕන. මනසක් නැත්තම් හොඳ වෙන්නේ නැහැ, නරක් වෙන්නේ නැහැ, කකියන්නේ නැහැ. දුක නැහැ, සැප නැහැ. ඒ නිසා අපි යෝජනා කරන ඔබ මනසක් නැති ස්වභාවයට පත්වන්න. මොලයක් නැති ස්වභාවයට පත්වන්න. අපිට පොඩි කාලේ ඉඳලා හිතච්ච දෙයක් තමයි වෙනස් වීමෙන්, අලුත් වීමෙන් දියුණු වෙන්න පුළුවන් කියලා. වෙනස් වීමෙන්, අලුත් වීමෙන් දියුණු වෙන්න පුළුවන් කියලා ලෝකේ හිතන්නේ ඒ කාරණේ. වෙනස් වීමෙන්, අලුත් වීමෙන් දියුණු වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒක මනස පැත්තට ආවම එහෙමයි. මනසත් වෙනස් කිරීමෙන්, අලුත් කිරීමෙන් අපිට මානසික දියුණුවක් ඇති කරගන්න පුළුවන් කියලා හිතනවා. පිරිහීම, වෙනස් කිරීම සහ අලුත් වීම. යම් මානසික උද්වේගකාරීත්වයක් ඇද්ද ඒ වෙනස් වීමට, වෙනස් කිරීමට තියෙන කැමැත්තත් අලුත් වීමට තියෙන කැමැත්තත්. මනස මෙහෙම නෙමෙයි, මෙන්න මෙහෙම පිහිටාවා කියලා හිතනවා. මේ සිතුවිල්ල හොඳ නැහැ කියලා කල්පනා කරලා යා හොඳ තත්වයක් හදා ගන්න බලනවා. මේ සිතුවිල්ල හොඳයි කියලා පවත් ගන්න බලනවා. අලුත් වෙන්න, වෙනස් වෙන්න මහන්සිය. අතහැර දැමීම කියලා කියන්නේ අලුත් කිරීම, වෙනස් කිරීම නොවේ. අලුත් කිරීම, වෙනස් කිරීම නෙමෙයි අතහැර දැමීම කියලා කියන්නේ. ඔබ ගංගක පොඩි කඩදාසි ඔරුවක් පා කරලා තියනවාද? එහෙම නැත්නම් පහනක් වත්තු කරලා අර ගඟේ පා කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේ පහනක් දැල්වලා වත්තු කරලා පා කරලා හැරලා තියනවාද? එහෙම නැත්නම් ඔබ වායු බැලුමයක් අහසට මුදා හැරලා තියනවා. එහෙම නැත්නම් ඔබ ඒ මුකුත්ම කරලා නැත්නම් කාරල කෙල ගහලා තියෙනවා. උදාහරණෙම අන්න ඒ වාගේ. දැන් ඔබ කාරල කෙල ගහව දැන් මතක් කර කර ඉන්නවද? හැබැයි ඉතින් ඔය පාරේ කියලා ගහන අයට, නුසුදුසු තැන් වලට කියලා ගහන අයට නම් මතක් වෙන්නේ ඉඩයි හැමතිස්සෙම. මොකද වැරදි වැඩන්නේ කරන්නේ. එහෙම නෙමෙයි. ඔය කියලා පිටක් හැටියට ඒක නිසිත අරගෙන අපහැරපු දෙයක් අපි ඒක මතක් කරන්නේ. ඒක තමයි අපූර්ව අත්හැරීම. දැන් ඔබ අත්හරින්න උත්සාහ කරනවා. තාම පැහැදිලිව කියන්න පුළුවන් ඔබට ඒ දේ කරන්න බෑ. අත්හැරීම ඔබට කරන්න පුළුවන් දෙයක් නොවේ. ඔබට පුළුවන් නම් ඔබ නොවන්න. ඔබ සියල්ල අත්හැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ මහන්සි වුණාට ඔබට අත්හැරීම කියන එක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබට තියෙන්නේ ඔබ නොවන්න පමණයි. අත්හැරීම කියන එක මේ සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අපූරු ස්වභාව ලක්ෂණයක් මට මතක් වුණා. බුදුරජාණන් වහන්සේ තමාත්මය වැලියෝ කරේ නැහැ. එහෙම නැත්තම් අගය කිරීමක් කරලා තිබුණේ නැහැ. වැලියුලස් කරලා දෙන්නේ අගේ කිරීමක් මෙම කිරීමක් නෑ. ඒක තමයි ඇවිල්ලා මතක් කරන මාරයා ඔබට රට දෙන්න. ඒ අවස්ථාවේ එපා කියනවා. ඊට පස්සේ ලෝකෙම දෙන්න. ඇයි ලෝ අත්හරින කෙනෙක් බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක දෙන්න එපා. ලෝ අත්හරින කෙනෙක් අද සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා ඔබ බුදුන් නොබදුන් කියන්න, බුදුහාමුදුරු නෙවෙයි කියලා කියන්න අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාට ලක්ෂයක් දුන්නොත් ඔයා එක එහෙම කියලා අපේ ආගමට එනවද? සමහර අය ලක්ෂයකට ඕකේ කියනවා. සමහර අය කියන ලක්ෂයකට නම් වැඩන්නේ, ලක්ෂකින් මොනව කරන්නද? එහෙම කෙනෙකුට අහනවා ඔබ බුදුන් නොබුදුන් කියන්න ලක්ෂ 10ක් දෙන්නද? සමහර අය ඉන්න ලක්ෂ 10ට ඕකේ. ලක්ෂ 10ක් නම් ටිකක් තියෙන කෙනෙක්ගේ අකෝ ලක්ෂ 10කට මොකද බුදුන් නොබුදුන් කියන්නේ? ලක්ෂ 10ෙන් මොන කරන්නේ කියලා හිතනවා. එහෙනම් කෝටියක් දෙන්නට. මොන කෝටියක් දුන්නොත් බුදුන් නොබුදුන් හරි කිව්වත් කමක් නැහැ කියන මට වල වෙනස නැන්ද. මෙතනත් ඉන්නවද බලන්න, කෝටියක් දුන්නොත් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නෙමෙයි, බුදු පිළිමේ පොළේ ගහලා වුණත් පෙන්වන්න පුළුවන් කියන මනසක් තියෙන කෙනෙක් ඉන්නවද බලන්න. දැන් කෝටියක් දෙන බුදුහාමුදුරන්ගේ පිළිමේ පොළේ ගහලා පෙන්වන්න ඕන නෑ. ඇත්තම ඔබේ මනසත් එක්ක කතා කරන්න, ඇත්තම ඔබට ඒක කරන්න පුළුවන්ද බැරිද? එහෙම නැත්නම් කෝටි 100ක් දෙනවා. මිලියනයක් දෙනවා. මොකද කියන්නේ? බුදුන් නොබුදුන් කියන්නේ දෙන්නේ අද ඉඳලා බුදුහාමුදුරන්ට බයින්න තියෙන කෝටි 100ක් හම්බ වෙනවා. අපි ගත්තොත් 100 දෙනෙක් අඩුම තරම 25ක්වත් කැමති වෙන්නේ. මේ සමාජයේ 100 දෙනෙක් ගත්තොත් 25 දෙනෙක්වත් කැමති වෙන්නේ. කෝටි 100ක් හම්බ වෙනවා බුදුන් නොබුදුන් කියන්නේ. ඒ කියන්නේ එයාගේ ශ්‍රද්ධාවේ පමණ, එයාගේ ප්‍රඥාවේ පමණ ප්‍රබල නැහැ. ප්‍රබල නැහැ. දැන් ඒ කාරණේ ගත්තේ ඇයි? value එක තමන්ගේ තියෙන අගය, තමන්ට ලබා දුන්න අගය. ඉතින් ලෞතුරා බුදු කෙනෙක් තමන්ගේ ආත්මය වැලියු කරේ නෑ. අනිත් හැම කෙනෙක්ම වැලියු කරලා ඉන්නේ, අගයක් දීලා සිටින්නේ. තේරුණානේ? එහෙමනම් ඔබට විශිෂ්ට ඥානයක් තියෙනවා කියලා කියන්නේ ඔබ වැලියුලස් කෙනෙක් වෙන්න ඕන. අගේ නොකිරීම කරන්න ඕන. ලිමිට් එකක අගයක් තියාගන්න එපා. අන්ලිමිට් වැලියු එකක් තියාගන්න. එතකොට අන්ලිමිට් වැලියු එකක් තියෙන කෙනෙකුට වැලියු එකක් ලබා දෙන්න පුළුවන් කම නෑ. ලෝකෙම දෙන්න නෑ. විශ්වයම මාරයා කියයි ඊට වැඩිය නම් මට දෙන්න දෙයක් නෑ. මගේ තියෙන දේ ඔක්කොම ටික දෙන්නත් ඇහුවා ඔබ එපා කියන. ඔව් මම හලෝ ආතරි. ලිය කියවිල්ලෙන් තිබුණා වේවා නොතිබුණා වේවා ඔබ අත්හරිය කෙනෙක් විය යුතුයි. අවසාන චිත්තෙන් ඔබ අතහැරපු කෙනෙක් විය යුතුයි. දැන් සමහර පිරිස් ඉන්නු පිටින් අතහැරලා වගේ පේනවා. මෙන්න අවසාන චිත්තෙන් අල්ලන ආසාර චිත්තෙන් අල්ලන. දැන් මම දන්න එක තැනකදී මේ මල්ලිට කැත්තෙන් ගහලා අයියා මම ඔකේ මොකටද මේ 50,000 දුන්න ඇති ගමර. ඒ කියන්නේ 50,000 වටිනෝ මල්ලි කමට වැඩි අයියා කමට වැඩි. අම්මට ගහලා පොල්ලේ සෙවල් මොකද කියලා අහුවා. රුපියල් 3000 දිරලා නේද අර ගහලා පවුගේ දවසේ යනක දාලා මරලා දාලා තිබ්බේ. ඒ කියන්නේ අර 3000 වටිනෝ හරියට අර බිත්තර කන්න කිකිලි මැරලු වගේ නේද? සිත්තර ගොඩක්. එතකොට බලන්න ඔබේ ආත්මයට ඔබ දීලා තියෙන වැලියු එක කීයද කියලා බලන්න. ඔබේ ආත්මේ වටිනාකම කීයද? සල්ලිවලින් කීයද? ඔබ වෙනස් කරන්න පුළුවන් මොඩලින් කීයක් දුන්නොත් වෙනස් කරන්න පුළුවන්? ඔබ ඔබේ මනසින් ඇසිය යුතු ප්‍රබල කාරණය. තින් ධර්ම අවබෝධය වූ කෙනෙකුට තමයි අර සීමාවක් නැති මනස මනකට අවබෝධ වෙන්නේ. යාද කිසිසේත්ම හදවතේ බුදුන් නොබුදුන් කියන්නේ දහම්ම දහම් කියන්නේ හැකියාවක් නෑ. මොකද ප්‍රත්‍යක්ෂතාවය නිසා. මොකද ගින්දර සීතලේ කියන්නත් බෑ, අයිස් කැටයක් රස්නේ කියන්නත් බෑනේ. ප්‍රත්‍යක්ෂ වුණාම කට්ටි එකතු වෙලා ඔක්කොම කියනවා මෙච්චර ගානක් දෙනවා, ඔයා මේ අයිස් කැටේ රස්නේ කියන්නේ. හදවතින් කියන්න පුළුවන්. හදවතින් කොහොමද මම මේක රස්නේ කියන්නේ? මේ සීතලයි කියන්නේ. ගින්දර සීතලයි කියන්නේ. හැබැයි ලෝකෙ මිනිස්සු ඉන්නවා ඊටාම සම්භාවයේ මිනිස්සෙකුට හොරෙක් යයි චෝදනා කිරීම සඳහා දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න පොඩි පක්ෂයක ඉන්න පුජ්‍යලයට ලක්ෂ 10ක් දුන්නාම ඇති. ඕව ගැනල ඊටාම සම්භාවයේ මිනිස්සෙකු හොරෙකුසේ නිර්මාණය කරන්න පුළුවන්. එහෙම මතයක් සමාජය තුළ නිර්මාණය කරන්න පුළුවන්. ඒක තමයි මේ ලෝකයේ දුෂ්ට ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය. බුදුහාමුදුරුවෝ වැරදි කියන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ගේ තමගේ ආත්මීය වැලියු එක හරි අඩුයි. හොඳ වැලියු එකක් හොඳ අභිමානයක් තියෙන්න ඕන තමන්ගේ ආත්මයට. ඒ අය තමයි නිවන් දකින්නේ. හැම දෙයක් තියෙන්න ඕන. හැම එකක් තියෙන්න ඕන. ඒක තමන්ගේ ආත්මය තුළ පවතින ඕන දෙයක්. අපි දවසක් ඔය මේ පලාතේ බුද්ධ පින්තූරයක් එහෙම මුද්‍රණය කරලා කට්ටියට බෙදා දීගෙන ගියා. සමහර අය අරගෙන සතුටින් පරිත්‍යාගයකුත් කළා. එක මුස්ලිම් ගෑනු ළමයෙක් ඉදිරිපත් වෙලා යා කියන මේ මුදල තියාගන්න බුද්ධ රූපේ එපා. මොකද කිව්වා අපේ ගෙදර තියාගන්න දෙන්නේ, අපි උදව් කරන්න කැමති, නමුත් බුද්ධ රූපේ ගෙදර තියාගන්න දෙන්නේ අපි සායනාසෙන්ට උදව් කරන්න කැමති. ඉතින් මම ඒ වෙලාවේ කල්පනා කරේ, මගේ බුදුහාමුදුරුවෝ ඔබට යම් හේතුවකින් එපා නම් ඔබේ මුදල මම යම් හේතුවකින් ගන්නෙ කොහොමද? ඔබට යම් හේතුවකින් බුදුහාමුදුරුවෝ එපයි කියලා හිතනවා නම් මටත් ඒක පුළුවන් කමක් නැහැ. ඔබ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ගන්න. ඔබට හැකියාව තියෙන්න ඕන ඔබේ බාධකේ විඳින්න. එහෙම වුණොත් මට පුළුවන් මගේ බාධකේ විඳින්න. එළවෙළවම කිව්වා මේක ගන්නම කියලා. නෑ ගත්තේ නෑ. මොකද හේතුව අපි මුදල් එකට අගයක් දීලා නැති නිසා. ඒ නිසා අපි මේ ලෝකේ තේරුම් කරගන්න ඕන ඒ මානසික ගුණය ඒ මානසික ස්වરૂපය අපි තේරුම් ගන්න. ඒක ඒ අයට තේරුම් යන්නත් ඕන. මේ ලෝකේ වටිනාකම තියෙන්නේ බින්දු ගණනින් මේ වටිනාකම හැදෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. වටිනාකම හැදෙන්නේ Tamange පෞර්ෂය මත නිසා බින්දු ගණනේ නෙමෙයි. ලෝකේ තරම් පිරිසක් ඉන්න බින්දු ගණන් වලට වටිනාකමක් දෙන. නමුත් Tamange අධ්‍යාත්මික දර්ශනය මත Tamange වටිනාකම සෑදී. එකෙනෙක් මෙහිම විවිධ විද්‍යාදෘෂ්ටික භාවයන් වල ඉන්න සරියුත් හාමුදුරුවන්ට පිරුණුවම් පාන හිට වෙලා තමයි උන්වහන්සේට තමන්ගේ අම්මා සම්මා දිට්ඨිය පිටන පුළුවන් කන්දනේ ඒ වෙලඟේ ඉතින් පවුල් වල එහෙම ඉතින් තියෙන යම් යම් අයගේ මිත්‍යාදෘෂ්ටික වටපිටාවක්. හැබැයි ඒවා නිවැරදි කිරීමේ හැකියාව කවදක් හරි තියෙනවා. බුදුහාමුදුරන් අවසර ඉල්ලුවාම පිරුණුවම් පාන්න තමන්ගේ මව් සම්මා දිට්ඨියේ පිහිටියද නෑ ස්වාමී. යාර බ්‍රාහ්මණ විශ්වාසයන් වල මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. දේව විශ්වාස වල ඉන්නේ. යාව ගන්න බැරි වුණා තමයි. පස්සේ ආරංචියලා තිබුණා දැකලා තිබුණා මේ මහා ප්‍රඥය කියලා අපි අදහන මිනිස්සුත් මහන්සයට මගේ පුත්‍රයාට වඳිනව ගරු කරනවා මේ අම්මේ සුළුෙන් හිතාගෙන හිටියට පොඩි කෙනෙක් නෙමෙයි මගේ පුත්‍රයා කියලා තේරුම් ගත්ත පස්සේ ඊට පස්සේ තමයි ධර්ම අහන සම්මා දිට්ඨිය පිහිටියේ. ඉතින් පළවෙනි කාරණය තමයි සම්මා දිට්ඨිය පිහිටන්න ඕන. ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෝවේ. ආගම් තියෙන්නේ බාහිරේ නෝවේ. වඩිනාකම තියෙන්නේ බාහිරේ නෝවේ. ඇති නැති දේ තියෙන්නේ බාහිරේ නෝවේ. මේ සියල්ල මානසිකත්වය. මේක විඥානවාදී දහමක් නෙමෙයි. මේක තමයි ඇත්ත. ඒ නිසානේ නිදාගත්තාම මොකක්වත් නැත්තේ. ඇයි ඒ රාත්‍රියේ ඔබ පැය 7-8ක් නිදාගන්න නැතිනේ? 3-4ක් හරි. ඒ නිදාගත්ත කාලෙහි බලන්න ඔබට තිබුණේ මොනවද නැති මොනවද කියලා. නැති දෙයක්වත් නැහැ, ඇති දෙයක්වත් නැහැ. අඳුම තරමේ ඔබ නිින්දෙන් අවදි වෙනකන් කෙනෙක් පුජ්‍යලේ නොවේ. අවදි වුණාට පසුව මං වයසක කෙනෙක්, මං තරුණ කෙනෙක්, මම ව්‍යාපාරිකයෙක්, මම විශ්‍රාමික කෙනෙක්. හාදී කොට ඇති විවිධ දෘශ්‍ය මායා තරාතිරම් ඔක්කොම හදලා ඒ අනුව විඳිමි. තමන්ගේ වැලියු එක තුල තමන් අගයක් සාදා ගන්නමින් සිටිනවා. තමන්ට අගයක් තියාගෙන ඉන්න එකට වඩා හොඳයි ඒ අගේ උපරිමයට ගෙහිලා අර අගය ඉක්ම වූ ගුණයකටපත් වෙනවා. ඒක අර බිඳුවට ඇවිල්ලා නෙමෙයි, ඉහළටම ගෙහිලා අගේ ඉක්මවන්න ඕන. එහෙම නැත්නම් බිඳුවයි අගේ කියන තැන නෙමෙයි. අගයක් තියනවා නම් මායයා ඒ අගය තුල ඔබ රඳවා ගන්නවා. මතක තියාගන්න. ඔබට ඔබ යම් අගයක් ලබා දුන්නොත් මායයා ඇවිදින් ඔබ ඒ අගය තුල රඳවා ගන්නවා. හෑ බලන්න මේ සමාජෙත් ඇති සාමාන්‍ය මිනිස්සෙක් දවසක විශේෂ වෙලා වැඩ කරන්න ගන්න පුළුවන් රුපියල් 1500යි 2000යි. මේ 500ට වැඩ කරන අයත් ඉන්නවා. දවසට. ඊළඟට අපි ගත්තොත් එහෙම වෙනත් වෘත්තියක ඉංජිනේරු කරේ එහෙම නැත්නම් නීතිඥයෙක් වගේ දෙනෙක් ගන්න ගියාම සමහර ලාට ඒකේ ස්වභාවයට අනුව ඒ මනුස්සයාට ලක්ෂ ගාණක් ගෙවන්නත් වෙනවා. එතකොට මේ ලෝකේ දුප්පත් කියලා යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසේ හේතුව තමයි මට්ටමේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ තාම අඩු වැලියකක් දීලා ඒ නිසා ඒ මට්ටමේ මායя එක අල්ලගත්තා ඒ නිසා යාට ඉන්න දෙනවා. හවුත් මේක ලෝකේ අතහරිනකොට මායя වැඩිපුර දෙනවා වැඩිපුර දීලා මෙයාව අල්ලගන්න පුළුවන් ද කියලා බලනවා. වැඩිපුර දීලා තල්ලන්න බැරි නම් මායя අතහැරලා ඒ නිසා මේ ලෝකේ අපිට ඉහළට යන්න තියෙන එකම ක්‍රමවේදය එකම දේ තමයි මේ අපි කෙරෙහි දක්වගෙන ඉන්න අගය මේ පටු අගය දුරු කරන එක. දැන් ඔබේ මනසෙන් අහලා බලන්න. මිනිස්සේ මරන්න සාමාන්‍යයෙන් කීයක් දුන්නත් පුළුවන්. කෝටියක් දුන්නත් බාර ගන්නවද කොන්ත්‍රාත්තෙ? කෝටි 100ක් දෙනවා ඔබ ජීවිත කාලෙම හම්බ කරන්නේ නැති මුදලක්. සාමාන්‍ය කෙනෙක් වැටුපක් හැටියට ලබන්නේ නැහැ. කෝටි 100ක් හම් වෙන්නේ නැහැ නේ. ගුරුවරයෙකුට හම් වෙන්නේ මුළු ජීවිත කාලෙම වැඩ කළත් කෝටියක් වගේ මුදලක්. ඊටත් වඩා අඩුයි වැටුප. එතෙන්ද සූදානම් වෙනවද මනස? තමන් අධ්‍යයනය කරලා බලන්න ඕන. තමන්ගේ මනසේ තමන්ගේ මේ දුප්පත්කමේ ප්‍රමාණය. ඒක තමයි සබහාය. මේ ලෝකේ යම් පවුකාරකම් වැරදි වැඩ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මුදල මත පදනම් වෙලා නෙමෙයි. අර සත්ව ඝාතනයන් දිගට කරන්නේ මිනිස්සයා. එයාට වටිනවා ඒ කුකුලගෙන් ඒ එළුවගෙන් හරකගෙන් එන රුපියල් 5000 එහෙම නැත්නම් 10000 අර සතෙක් ජීවිතේ නැති කිරීමේ පාප කර්මයට වැඩි. ඒ නිසා Tamanට සමාජයෙන් ලැබෙන අපකීර්තියට වැඩි එයාට වටින්නේ කීයේද? අර රුපියල් 10000. මේ තුමකො හරකෙක් අරගෙන තව එක්කෙනෙකුට වික්කාම සුද්ධලාභේ 10000යි කියන ඒ 10000 තමයි මේ පොජලාවේ අර අපකීර්තියට වැඩි පාපයට වැඩි නරකට වැඩි යාට ඒ 10000 වටිනේ. නිකන් හරි ඒ 10000 තව කෙනෙක් හොරකම් කළොත් අර මිනිස්සයා එච්චර වැලියු එකක් ඒකට දීලා තියෙන නිසා නොකරන දෙයක්. එහෙමනම් මේ ලෝකයේ සියලු පාප කර්ම වලට පවා හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? අගය. මුදල් මෙයාගේ සමාන ආත්මීය අගය. එයා මේ මුදල මත පාවා දෙන්නේ ආත්මය. ඒකයි ස්වභාවය මේ ලෝකයේ. අගයක් සෑදීම කියන එක පුතඥයා ළඟ, මිනිස්යා ළඟ තියෙන මොහොත අතහරින කෙනා ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි අගයක් සාදන්නේ නැත. ජීවිතයට අගයක් සාදන්නේ නැත. මනසට අගයක් සාදන්නේ නැත. අගයක් නැහැ. ඒ නිසා ඒ කිසි කෙනෙක් ඉවසන්න දරා ගන්න අවශ්‍ය නැහැ. අගයක් කර නැත. ඒ නිසා බුදු ගුණ එහෙම නැත්නම් අගය ගුණ කියන්නේ අගය අනන්තයි. බුදු ගුණ අනන්තයි. ඔබේ ගුණයක් අනන්ත බවට පත් කරගන්න ඔබ බුදු ගුණයට සමාන වෙනවා. ඔබට තියෙන්නේ ඔබගේ ගුණයක් අනන්ත බවට පත් කරගන්න පමණයි. භාවනාව කියන්නේ ඒ. ධර්මයේ පිහිටනවා කියන්නේ ඒයි. ඔබේ ගුණය අනන්ත කරගන්න, අගය අනන්ත කරගන්න ඔබ බුදු ගුණයට පත් වෙනවා, ලං වෙනවා, පත් වෙනවා. හැබැයි එවැනි අගයක් ලබා දුන්නොත් ඒ දෙයට මොන දෙයකටත් අයි. දැන් අපි හිතමුකෝ අපි භාවනාව කියන දෙයට වැඩි අගයක් ලබා දීලා හරියටම හත්ුනොත් එහෙම ඔන්න දුරකතනය නාද වෙනවා. හැබැයි ඔබ අඩු අගයක් නම් ලබා දීලා තියෙන්නේ දුරකතනේ. කවුද දන්නේ? මොකද දන්නේ? මෙච්චර මේ දුරකතනේ මෙච්චර අගයක් තියෙන එකද දන්නේ? මොන හරි ඒ නැමතුමෙත් තියෙන අගයක් නේ. ඒ අගයට දුගෙන යනවා. හැබැයි ඊට වැඩි අගයක් තියෙනවනම් තමන් දරපතන එනතක ඉන්න පුළුවන් යාට. ඒක නාද වෙලා නතර වෙනවා. ඊට පස්සේ යම් යම් කිසි කාරණයක් ඔබට හිතෙනවා. තේ ටිකක් බොන්න ඕන. දැන් තේ ටිකක් බොනවයි කියන අගේ වැඩි වුණොත් තමන් ඉන්න අරමුණට වැඩි ඔබ ඉන්න අරමුණ අතර දාලා ගිහිල්ලා තේ ටිකක් බොන දේ කරනවා. ඒ වගේම තමයි ඔබේ අධ්‍යාත්මයේ නිහඬියාවට තියෙන ආගය, ධර්මයේ තුල පිළිපෙහෙීමට තියෙන ආගය කොයිතරම්ද. ඒ ආගය තුල ඔබ ඉන්නවා. හැබැයි ඒ ආගය පරද්දන යම් ධර්මයක් ආව ඒකෙන් අවදි වෙන්න පටන් ගන්න. ඒ සාමී ලෝකේ කිසිදු දෙයකට ආගයක් නොදෙන ධර්මකාරණය තුල අපි වාසය කරන විට ලෝකෙ මොනම දෙයකටවත් අගයක් නැතිව වාසය කිරීමේ හැකියාවක් තියෙනවා. තමන් අගයක් නොදෙනවා නම් ඔබව චංචල කරන්න බෑ. කවුරු හරි මේ දොරකඩ ළඟට ඇවිල්ලා ඉස්සෙල්ලම භාවනා වැඩසටහනෙන් නැගිටලා මාත් එක්ක ගමනක් යන්න තියෙනවා කියලා නන්දාඳුන මිනිස්සේ ඔය භාවනා වැඩසටහනට එන්නපා, අපේ ආගමට එන්න, එහෙම නැත්නම් අපේ දර්ශනයට එන්න, මේ කියලා ගියක් දුන්නොත් යම් කිසි කෙනෙක් ඒකට යන කෙනෙකුත් ඉන්න නොවන කෙනෙකුත් ඉන්න. පොඩි දේවල් වලටත් සමහර ලාවට තමයි ඒ අගේ කිරීම වල මේ භාවනා මාර්ගයෙන් ඉවත් වෙන අය ඉන්නවා. කියන්නේ ධර්ම මාර්ගය මග හැර ගන්න අය ඉන්නවා. එහෙම ස්වરૂපයක් තියෙනවා. ඒක තමයි අගේ. අර තණ්හා රති රග පාටනෝ. මාගේ අද දෙන්නේ. ඒවට වඩා වටිනෝ තරමය. ඉතින් මා දකින්නේ ඒකමයි. අපි දකින්නේ ඒ දෙයමයි. අපි ග්‍රාමීය මට්ටමේදී සුළු වගයක් ලබා දුන්නා නම් එහෙම ඒ අගය තුල අපි අදත් ඉන්නේ. ඒ රස්සාව තුල ඒ ස්වභාවය තුළ සිදී නෑ නෑ නිතරම නෑ ඊට වැඩි දෙයක් ඊට වැඩි දෙයක් ඊට වැඩි දෙයක් ඊට වැඩි දෙයක් ඊට හැඳයක් අලුත් පියවරක් හැමදාම අලුතෙන් හිතන මිනිස්සෙක් අලුත් පියවරක් ඇති කෙනෙක් අගය කියන එක ඉක්මවන්න පුළුවන් බුද්ධයක් ඥානයක් දර්ශනයක් තියෙන ඕන. ඉතින් ඔබේ ඥානය හිරු වාගේ වෙන්න එහෙනම් බුදුහාමුදුරු හිරු වගේනේ. බුද්ධෝ සූර්යෝ. බුදුහාමුදුරු සූර්යයා වගේ. එවන්ව බුදුහාමුදුරු මම සරණ යනවා. එවන්තං සරණං කිය. බුද්ධෝ මේ සරණං. හිරු වගේ බුදුහාමුදුරු සරණ යනකොට ඔබත් හිරු වගේ ආලෝකමත් වෙන්න ඕන. මේ කලාමැදිරි එළිය වගේ ටෝච් එකක් වගේ පහනක් වගේ පොඩි එළියක් තිබිලා මදි. ඔබේ ආලෝකයේ කොමනද? ඔබේ ප්‍රඥාවේ ආලෝකයේ කොපමණද? ඔබට ඇත්තටම පොඩ්ඩක් ගණනය කරන්න කියන්න බැරිද? ෆ්ලෑෂ් ලයිට් එකක් විතර, ෆ්ලෑෂර් එකක් වගේ, එහෙම නැත්නම් වෝල්ට් 100 බල්බ් එකක් වගේ, කලාමැදිරි එළියක් වගේ, පහනක් වගේ. එහෙම නැත්නම් කැලේ හතරේ ටෝච් එකක් වගේ. ඔබේ ආලෝකයේ කොතරම්ද? ඔබට හමු වෙන්නේ නැද්ද? සියල්ල පැහැදිලි. පැහැදිලි වෙන හැම තැනම විචිකිච්ඡාව කියන එක නැති වෙනවා. දැන් රාත්‍රී කාලෙදී අපි බයයි. මිනිස්සු බයයි. ගොඩක් අය විචිකිච්ඡා. ඒකට හේතුව පේන්නේ නැතිකම. දැන් පාරේ යද්දී පාරේ සර්පෙක් ඉන්නවද කියන විචිකිච්ඡාව. සතෙක් ඉන්නවද, එහෙම නැත්නම් සොරෙක් සතුරෙක් ඉන්නවද කියන විචිකිච්ඡාව. විචිකිච්ඡා අඳුරත ඇති තැන විචිකිච්ඡාව බහුලයි. විචිකිච්ඡාව බහුල තැන බය බිය සංවේග වැඩි. මිත්‍යා දෘෂ්ටිකේ කියලා කියන්නේ බයෙන් බියෙන් සංවේගයෙන් සිටින කෙනෙකුට. දැඩි බය බිය සංවේග තියෙනවා නම් ඒ එයා ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඒ දෙකනේ බුදුහාමුදුරු පෙන්න උජුපටිපන්නෝ භගවතු සාහක සංඝ. හයියට ඍජු බව නැගී සිටින ගුණයක් තියෙනවා. විචිකිච්ඡාවක් නැති ගුණයක් තියෙනවා ඒ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා ළඟ. අඳුර දුර වෙන තරමට විචිකිච්ඡාව නැති වෙනවා. දැන් බලන්න දැන් මේ එළිපාලේ බැලුවට පාර ගියාට දහවල් කාලෙදී අපිට කිසිදු විචිකිච්ඡාවක් නැත. ඇයි නැත්තේ? හොඳින් ආලෝකය වැඩි ඇත. රාත්‍රී කාලේ විචිකිච්ඡා බහුලයි. හේතුව අඳුර හැමතැනම ගැවසී ඇත. ඉතින් ඔබේ මනස ඔබ පුළුල්ව දකින්න තරවට මනසේ ඇතිවෙන නැතිවෙන පවතින ස්වභාව ලක්ෂණ ආදී කොට ඇති සියල්ල මනාව දකින තැන තමයි සියලු චිකිච්ඡාව දුර යන්නේ. එකිනෙකට දකින්න නෙවෙයි සියල්ල එකවර. දැන් රාත්‍රී කාලයේදී අපිට විදුලි පන්දමක් අරගෙන එකිනෙකට බලන්න සිද්ධ වෙනවා නේද? අර පැත්තට ටෝච් එක ගෙවුවා, ඒ ගහමුල බැලුවා, අර පැත්තට බැලුවා, ඒ ගහමුල බැලුවා. නමුත් අපි දහවල් කාලයේදී එහෙම එකින් එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පූර්ණව එකවර සියල් දකිනවා. දැන් තේරෙනව නේද වැරදුනේ කොතනද කියලා? අපි නිවන් දකින්නේ කොහොමද කියලා අහන්නේ බුදුහාමුදුරුවන්ගේ නිවන නිසා. ගොඩාක් මිනිස්සුන්ට නිවන හොයාගන්න බෑ. නිවන් දකින්න කොහොමද කියලා ගොඩාක් මිනිස්සු අහන්නේ මාරයාගේ. මාරයාගෙන් නෙමෙද මෙතෙක් කාලයක් නිවන් දකින්නේ කොහොමද කියලා ඇහුවේ. මාරයා පෙන්නුවා සල්ලි ගොඩක් හම්බ කරන්න, ගෑස් දොරක් හදන්න, කාර් එකක් ගන්න, කසාදයක් බඳින්න, ළමයි ටිකක් හදන්න, ඒගොල්ලෝ කසාද බඳලා දෙන්න. ඒව කරන්න ඕන සම්මුතියෙන් සියල්ලම. ඔව් දර්ශන වේදය තුල ඔබ එතෙන්ට පටු වෙන්න එපා, කොටු වෙන්න එපා. ඒව තුල නිවීමක් සැනසීමක් නැත. ඒ වෙලයි ඉතින් හම්බුනේ. දැන් වයසක අපි අත්දැකීමෙන් දන්නවා කියයි. ඒකෝ මායාවෙන් මනහක් නැතුව තා මායя නේද කියලා කල්පනා කරන ඔබ බුදුන්ගෙන් බනහන කෙනෙක් වෙන්න ඕන. එනිසා බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉන්නවා නම් ඔබ මායාවේ බස් වලට රැවටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැත්තට ගියපු කෙනාට මගේ අදහස්, මගේ සංකල්පන, මගේ තීරණ, මගේ රට, මගේ ජාතිය, මගේ කුල ගෝත්‍ර ලේබල් මොකෝ ආත්ම නෑ. අර මගේ කියන එක තියෙන්නේ මගේ කියන එවනේ. තථාගතත්වය ස්වභාවිකත්වයේ පමණයි. ඒ නිසානේ මට කියන්න හැකියාවක් තියෙන ලෝකේ තියෙන හැම පන්සලක්ම බුදුහාමුදුරුවන්ගේ. ලෝකේ පන්සල දැන් ලංකාවෙත් නීති හදලා තියෙනවා මේ හාමුදුරුවරුමයි ඒවට ඉදිරිපත් වෙලා තියෙන්නේ. පන්සලක් ළඟින් තව පන්සලක් හදන්න බෑ. තහන. ඇයි? අනිත් පන්සලට දාන්නේ නැති වෙයි, ඉන්කම් එක වැඩි වෙයි කියලා. හැබැයි වැහෙන පන්සල් අප්‍රමාණයි. ඒ පන්සල් අතහරින්නෙත් නැහැ. ඒකත් ප්‍රශ්න තියෙනවා. ඇයි ඒ? හැම පන්සලක්ම බුදුහාමුදුරුවන්ගේ. ලෝකේ තියෙන්නේ එක පන්සලයි කියලා තේරුම් ගන්න බැරි වෙච්ච සිවුරු ධාරීන්, චීවර ධාරීන් විසින් හිතන වැරදි ක්‍රමයක්. පන්සල් 10ක් තියෙනවා. නෑ, ලෝකේ තියෙන එක පන්සලයි. බුදුහාමුදුරුවෝ පන්සල්. ලෝකේ තියෙන එක ජාතියයි. මනුස්ස ජාතිය. ලෝකෙ තියෙන එක ආගමයි සත්‍ය. කොච්චර සුන්දරද ලෝකය. ලෝකෙ තියෙන එක ආගමයි සත්‍ය. ලෝකෙ තියෙන එක ජාතියයි නේද? මේ මනුස්ස ජාතිය. හැබැයි අර ජාතික උමාදයෙන් ඉන්න මිනිස්සෙක් ඉස්සරහා ගිහිල්ලා ඔබ මේ චින්තනයේ ඉන්නපන්. එහෙම හිටියොත් කොටියෙකුට මොයි සේ පෙනෙන්නේ ඉදයි අර පුජ්‍යලන්න. මොකද අර පුජ්‍යලයා කොටියෙක් වගේ කෙනෙක් ඉස්සරහා මිනිස්සෙ මොයික් වගේ ඉන්නපන්. එතකොට මොකද වෙන්නේ? කොටියෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහා මොයික් වගේ හිටියොත් ඔබ බිල්ලන් බවට පත් වෙනවා. කොටියෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහා කොටියෙක් වගේ ඉන්න. සිංහෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහා සිංහෙක් වගේ ඉන්න. මොයෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහා මොයෙක් වගේ ඉන්න. නරියෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහා නරියෙක් වගේ ඉන්න. ඇයි? ඔබට හානියක් කලේ නැති වුණත් ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න එය වැදගත් වෙන නිසා. ඒකනේ අපි අපේ කම්පියුටර් වලට වෛරස් ගාඩ් එකක් දාගන්නේ. නේද? අපි ලෝකෙට හදලා දැම්මේ නැතන ලෝකෙන් අපිට වෛරස් එනවාට වෛරස් ගාඩ් එකක් අපි දානවා. ඒ වගේ ඔබේ ජීවිතේ වෙන වෛරස් ගාඩ් එකක්. ඒකනේ බුදුහාමුදුරුවෝ සිල් ගත්ත ණයාටත් පෙනී පුප්පල පෙන්නන්න කියලානේ. නැත්තම් ඔබ දර පිටියට බලින්න ගනී. නැව භාවනාවට යන අම්මලාව ගෙදර ඉන්න කට්ටිය දර පිටියට බලින්න පටන් ගන්නවා නේද? ඈ අම්මා ඉවසන්න ඕන. ඈ අම්මා භාවනා කරනවා නේද? අපි කෑ ගහන්න පුළුවන්, නටන්න පුළුවන්, ජෝබි නටන්න පුළුවන්, බොන්න පුළුවන්, කන්න පුළුවන්, විනෝද කරන්න පුළුවන්. අම්මලා ඕව ඉවසගෙන බලන් ඉන්න ඕන කියලා නේද? එයාට කියනවා මේ ආයෙසගෙන ඉන්නවද මේ භාවනාවට යනවනේ. ඒ නිසා ධර්මයේ කියනක ගොඩ නැගෙන්නේ හරි අපූර්ව විවෘත මානසික පසුබිමක් තුන. බුදුරජාණන් වහන්සේලාට ජීවිත රාමුවක් හදාගෙන මගේ පිළිවෙත මේකයි කියලා නැහැ. දැන් ලෝකේ කාලේ යෝගීවරු හිටියා මේ පොල් කට්ටෙන් දෙකයි වළඳන්නේ. ඊට වැඩි නෑ. මත් තුනක් මොනවා හරි. නැත්තම් පොල් කට්ටෙන් එකයි. නැත්තම් හැන්දෙන් එකයි. බුදුරජාණන් වහන්සේගේ තහනම ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දාන භෝජනයේ ලබන විදිහේ ක්‍රමවේදය මොකද්ද? බුදුරජාණන් වහන්සේ හරි උත්තරේ හොඳ උත්තරයක් දුන්නේ. මට හොඳට බඩගිනි දවසට මම බඩ පිරෙන්න වළඳනවා නෝවා. බඩ කිරි නැති දවසට මම පොඩ්ඩක් වළඳන ඉන්නවා නෝවා. වැඩේ. දාන නැති දවසට වතුර ටිකක් බීලා මම පාඩු වෙනවා. ඒකේ අදහස් වෙන්නේ මොකක්ද? උන්වහන්සේලා එහෙම රාමෝක ගැති වෙන ස්වභාවයක් නැහැ. අධ්‍යාත්මයත් එහෙමයි, බාහිර කරත්පත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ අපිට ඒකයි සාර්ථක චරිතයක් හැටියට පේන්නේ. ප්‍රමාණ පීඩා ගැරහුම් තියෙන, එහෙමත් නැත්නම් සමස්ත මහා දේවවාදයකින් බ්‍රාහ්මණවාදයකින් ඇලී ගිය කම්පණයේ වී සිටින සමාජයකට කිසිසේත් මතහරින්න බැරි ඒ සමාජයකට බුදුරජාණන් වහන්සේ මේ පණිවිඩය දුන්නේ. okay වැඳ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේට ශාන්තිය. ශාන්තිය ගොඩක් වෙලාවට ලැබෙනවා කියලා හිතන්නේ සල්ලි වලින්. ඒකට නෙමෙයි ඔය දේවාල ගානේ පොලිමට පූජා වට්ටි තියාගෙන ඉන්නේ. ඒකට නෙමෙයි මං අහන්නේ. ඔබ වගේ පැහැදිලිවම වැඩි පිරිසක්ම ඒකට සල්ලි වෙන ශාන්තිය නැත. ආනන්දය දුටුවහද සර්පයා. ආනන්ද දුටුවහද සර්පයා? නෑ ස්වාමීනි, මං සර්පේ නම් දුටුවේ නෑ. කාවණු පොදියක් නම් දැක්කා. ඈ ආනන්ද සර්පේ. දැන් එතකොට සර්පයන්ටද බුදුහාමුදුරු සර්පයෝ කියලා දෙන්නේ? කාවණු වලට කිව්වා ආනන්ද දුටුවහද සර්පයා. හැබැයි ඉතින් ඔය සර්පයා නැතුව අපිට ගමනක් යන්න බෑ නේද? සර්පයා ඕන වෙනවා. සර්පයාගේ පරිස්සමෙන් පෙට්ටගමක දාලා තියාගෙන ඉඳලා නයා පෙන්නන්න සිද්ධ වෙනවා. නැත්තම් ඉතින් නයා නැතුව වැඩ කරන්න බැරි වෙනවා. හැබැයි අපි සර්පයා බව දැනගෙන පෙට්ටගමේ දාලා වහගන්න ඕන. ඊට පස්සේ යා ඒක අර දාලා දැකලා තියෙනනේ නයි නටවනේ නේ. එහෙම රවුම් වලල්ලක් අස්සේ දාලා බැඳලා ඒක වටේ නූල් පොටවල් හතරකුත් බැඳලා ගැට ගහලා පරිස්සමට ඒක තියාගෙන යනවා නයා බව දැනගෙන. ඒකට මේ ලෝකයේ අය සියලු දෙනා මේ නයා පරිහරණය කරන්න ඕනේ. අපිත් මේ නයත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නයා සර්පය ඔබලගේ සාක්කු ඉන්නව නේද? දැන් මේ වෙලාවේ සර්පය සර්පේ තේරුණානේ. ඒ නිසා මිනිසුන්ගේ අගය මිනිසුන් ජීවිතයට ලබා දෙන වැලියුව එක අගය මිනිසුන්ට සර්පයක් ලෙස මිනිසුන්ව දුකට භාජනය කරන සර්පයා කියන එකෙන් අදහස් කරන්නේ මරණයට, වේදනාවට, දුකට පාත්‍ර කරවන්නා. එහෙම නැතුව වලියක් තියනවා කියන එක නෙමෙයි සර්පයා කියන්නේ අදහස් වෙන්නේ. දුකට, වේදනාවට, ශෝකයට, පීඩාවට පමුණුවන්නාට කියන්නේ සර්පයා කියලා. එතකොට ඇත්තෙම මුදල නෙමෙයිද මේ ලෝකේ මිනිස්සයා දුකට, වේදනාවට, පීඩාවට, අසරණකමට පමුණුවන්නේ? සියලු මිනිසුන් තේරුම් ගත යුතුයි සංවර්ධනය තියෙන්නේ, දියුණුව තියෙන්නේ මුදල් මත නොවේ, සල්ලි මත නොවේ, අධ්‍යාත්මික ඥානය තුළ, පෞරුෂය තුළ. නිසා අපේ දියුණුව තියෙන්නේ මේ භෞතික දේවල් මත නොවේ කියලා කල්පනා කරන්න. කවුද මේ ලෝකේ පෝසත්? මට කියන්නේ මෙතන ඉන්න කෙනෙක් පෝසත්? ඔබ යම් මදිකමකින් පෙළෙනවද, උය වගේ සමහර විට ඔයිටත් වඩා වැඩිපුර මදිකම් වලින් පෙළෙන්නේ නැද්ද? බොහෝ සම්පත් ඇති අය ඔබ වගේ සිය ගුණයකින් පෝසත් අය ওই මදිකමෙන් පෙළෙන්නේ නැද්ද? ලක්ෂ ගුණයකින් පෝසත් අය ඔබට වැඩි ওই මදිකමෙන් පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. ඉතින් පෝසත්කම ඇත්තේ කොහිද? පෝසත්කම් තියෙන වෙන්නේ මෙතන. මෙන්න මේ මොහොතේ මේ දැන් ඔබ සාර්ථකයිද, පූර්ණත්වයේද, මානසික සුවයෙන්ද, දර්ශනය පැහැදිලිද, ප්‍රීතියෙන් සතුටෙන් කාලය ගත කරයිද, ප්‍රමෝදයෙන් වාසය කරයිද? එතන තියෙනවා පූර්ණත්වය. ඒසා ඔබ භාවිතා කරන චිත්තය කුමක්ද? කාරණේ කුමක්ද? නිතරම බලන්න ඔබ ධර්මය වඩන කෙනෙක් වෙන්න, ධර්මය අරමුණු කරගෙන ධර්මය පිළිබඳව සිහිය පවත්වාගෙන සිටින කෙනෙක් වෙන්න. මොකද මේ අපේ විඥාන ධාතුව තියෙනවනේ මේ මොලේ. මොලේ තියෙන යම්කිසි කොටසක් මේ මුත්තමක් වගේ පොඩි තාමසියු කොටසක් තියෙන ශනිකෝ අපේ ජීවිතේ ක්‍රියාවන් අවදි කරවන ඒ කොටසට තමයි ඔය අපේ ඔය නොයිකුත් නොයිකුත් දේවල් මැවෙන්නේ පේන්නේ. අපේ මොලේ තේරුම් අරගෙන සිටිහාම මේ මේ මේ මේ දේවල් වල වටිනාකම මේකයි කියලා ඒ වටිනාකමට චංචල වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක වටිනාකම ඉක්මවන ගුණයකට පත්‍ර කරගත්තට පස්සේ අර එන කිසිම අරමුණකට චංචල කරන්න බෑ. දැන් ඔබ ඉස්සරහින් මෙහෙම කවුරු හරි මුදල් දික් කරනවා මෙහෙම 100ක් සද්ද නැතු වෙනවා. මට මොකද 100 200 මට මොකද 200 අඳා මට මොකද අඳා අමි ලක්ෂය. හොඳයි හොඳයි හොඳයි හපතිය. ඔබ එතනින් අවදි කරන්න හැකියාව තිබුණා නේ? දැන් මට මොකද ලක්ෂය නේද? ආදි වශයෙන් අපිව චංචල කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකම එක අරමුණක ඉන්නවා ඇසිපිය නොහැලා වෙනසක් නැතිව බෝධිය දෙස බලාගෙන. ඒ කියන්නේ අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර අවබෝධය දෙස බලාගෙන ඉන්නවා නොසැලී ඇසිපිය නොහැලා ඉන්නවා කියන්නේ ඒක මේ ඇස් වලින් හිටපු කතාවක් නෙවෙයි. අධ්‍යාත්මික සිද්ධිධාමයක් තනිකර සස්සතිය පිටින් ඕක වෙන්නේ. දැන් මොන මාව කන්නේ නෑ නෑ ඒක පිටින් කරේ ගහදියාම බලන් හිටියා කස්තියා බලන් ඉන්න විශ්වයේ ගහක බුදුහාමුදුරු හරි විද්‍යාත්මකව වැඩ කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් කරන්න ඇති ගහට වතුර ටිකක් ගෙනල්ලවක් කරන එක නම් කරන්න ඇති කියලා මම හොඳටම විශ්වාස කරනවා. තමන් පානය කරන්න ගෙන වතුර ටික හරි ගහ වටේ එකතු කරන්න ඇති ළඟ ගඟෙන් වතුර ගෙනල්ලා කියලා මම විශ්වාස කරනවා. මොකද ගහට බොහොම ගරු කරනවා. ඒ ගහ යටදී අවබෝධ වෙච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගොඩ නැගිච්ච ගස හැටියට අදත් ඒ ගසට අපි ආචාර දක්වන්නේ ගෞරව දක්වන්නේ. ගොඩක් වෙලාවට මේ පරම්පරාවෙන් එන ගසකට තමයි ආචාර දක්වන්නේ නේ. ආනන්ද බෝධීන් හරි ජයශ්‍රී මහා බෝධී ශාකාවන් වලින් පැතිරෙන දෙයක් තමයි හැමෝම වගේ මේ ආචාර දක්වන්න උත්සාහ කරගන්න. අපේ ස්ථානයේ තියෙන ආනන්ද බෝධී ශාකාව නිකම් ලොකු කොයි හරි බෝබස් තිබ්බට එහෙම බෝබස් අපි භාවිතා කරන්නේ නැහැ. නමුත් සමහර තැන්වල තියෙනනේ ස්වභාවිකව හටගත්ත බෝබස් උත් වන්දනීයත්වයට භාජනය වෙනවා. එසා අසිතිය නොවලා බලා සිටිනවම එසා ධර්ම අවබෝධය වෙච්ච අයට සුවිශේෂයෙන්ම ඔබට වෙන දෙයකට අවධානය යොමු කරන්න තු ඇසිපිය හැලා නොහැලා බලා ඉන්න පුළුවන් නම් ඔබ ඒ තුල වැඩෙනවා නම් ලොවට කරන මහා මෛත්‍රිය එයයි. ඔබ ධර්මයේ තුල වාසය කිරීම තමයි ලොවට කරන මහා මෛත්‍රිය. ඔබ සැනසිරිදායක ලෙස වාසය කිරීම සුවදායක ලෙස වැඩීම තමයි ලොවට කරන මහා මෛත්‍රිය. ඒ නිහඬ බව තුළ මේ ලෝකේ පුරා පැතිරෙන්නේ මහා මෛත්‍රිය මහා ගුණය. ඒ සාවදී මනස ධර්මයෙන් පුරවා ගන්න. ධර්මයෙන් පුරවා ගන්නවා කියන්නේ ඔබේ මේ භෞතික විඥානයේ මොකුවත් නැතුව තියා ගන්නවා කියන එක නෙමෙයි. සියල්ල තිබියදී නොසැලී සිටීම. සියල්ල පෙනියදී නොසැලී සිටීම. ඔබ වන්න තවම මැද තියෙන ඔරලෝසු කනුව. තවමගේ මැද තියෙන ඔරලෝසු කනුවනේ. ඔව් එන ඔරලෝසු කනුව. කොහොමද ඔරලෝසු කනුව? තවමින් සිදුවන හැම දෙයක්ම නොසැලී බලා සිටිනවා. පොලිස්කාරයෙක් නම වෙන්නවා. ඔව් මැද ඉන්න පොලිස්කාරයෙක් වෙන්නවා. පොලිස්කාරයෙක් වුණොත් කෑ ගහනවා, මිසිරි ගහනවා, අන කැඩුවොත් නතර කරන ඉස්සරහට ගිහිල්ලා එනවා කියලා ලයිසන් එක අරන් එනවා කියනවා. මූණ රතු කරගෙන කෑ ගහගෙන දුම කාගෙන අර මනුස්සයගේ මොන හරි අසනීප තත්ත්වයකට හැදෙනවා. අර නලාපි බලන කක් පිවිනවා කියන එක ලේසියෙන් අර රූස් රූස් කියලා මෙමින්නේ. එනිසා පොලිස්කාරයෙක් වෙන්න එපා. ඔබ ඔරලෝසු කමවන්න. ඔරලෝසු කනුව මොනවද කරන්නේ මට කියන්නේ? සමහර ඔරලෝසු කනවල වෙලාව හරි, සමහර ඒවා වැරදි, සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ඔරලෝසු කන තියෙනවා. ඒ ඔරලෝසු කන තියෙනවා. කාලය ගත වෙනවා ඔරලෝසු කනවත් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කියනක ඒ කාලේ මතක් කරලා තියෙන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්නේ කියලා. ඉන්ද්‍රකීලය කියන්නේ අර ස්තම්භයක් තියෙන ඔරලෝසු කණු වගේ හිටවල තියෙන පොළොවේ අර අශෝක කුළුණු වගේනේ. ඒ වගේ විශාල තියෙනවා. ඒ වගේ ඉන්න කියලා. ඉතින් අද ඔරලෝසු කණු වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කියලා. ඒ ඉන්ද්‍රකීලෙ සුළඟ හමනවා. ඒ මේ මිනිස්සු එතනින් ගමන් කරනවා. දේශ සීමා බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. යම් කිසි කාරණයක් නිසා චංචල වෙනෝ, චංචල වීමක් හැටියට ගන්නෙ නැතුව චංචල වීමක් කාරණයක් හැටියට ගන්න. නේද? යම් කිසි කාරණයක් නිසා චංචල වුණහම චංචල වීමක් හැටියට ගන්න නැතුව චංචල වීම කාරණයක් හැටියට ගන්න. ඒ කියන්නේ පෙර කාරණය නිසා මේ කාරණේ සිදු වුණා, මේක ඒ චංචල භාවයක් හැටියට ගන්න නැතුව පෙර කාරණේ හා සමාන දෙයක් හැටියට ගන්න. එතකොට ඒකත් බාහිර දෙයක් බවට පත් වෙනවා. දැන් චංචලදී ඒක මගේ චංචල. කාරණේ කාරණේ පිට අරය බැන්න ආමං චංචල වුණා. බැනපු එක එයා චංචල වීම මගේ. චංචල වීම බැනපු කෙනා හැටියටම එන කාරණයක් හැටියට ගන්න. ඊට පස්සේ චංචල වීම ඔබගේ නොවේ, බැනුමත් ඔබගේ නොවේ. මනස විවෘත කර ගැනීම, නිදහස් කර ගැනීම තමයි එකම කාරණේ අපිට සහනශීලී ජීවිතයකට. මාර්යා ළඟ තියෙන එකම එක ධර්මතාවය ඔබද වඩන්න, ඔබදම දියුණු කරන්න. මොකද මාර්යාගේ ළඟ තියෙන එකම එක හොඳ ධර්මතාවය, මාරයක ළඟ තියෙන එක සීලයයි. එකම එක සීලයයි තියෙන. මොකද්ද ඒ සීලය? බොරු කියන්නේ නැතිව. පුජ්‍යලේ නෙමෙයි, ඒක තමයි ඔබේ අධ්‍යාත්මය. සත්‍ය ඉක්මවා යන ගුණයක් ලෝකේ සෝභා ධර්මයේ තුල නැහැ. චින්තන කොච්චර මවල දුන්නත් ඒ චින්තනයේකට සත්‍යක්මවා යන්න බෑ. මාර්යා ගින්දර කවදාවත් කියන්නේ නෑ සීතලයි කියලා. මේක තමයි ප්‍රත්‍යක්ෂතාවයට ඔය කියන්නේ. ප්‍රත්‍යක්ෂතාවය තුල සත්‍ය තුල මොකද මායයත් ස්වභාව ධර්මයේනේ. ආයයත් ස්වභාව ධර්මයේ, චින්තනයත් ස්වභාව ධර්මයේ, මනුෂ්‍යයත් ස්වභාව ධර්මයේ. ඒකෝ නිවන නිවන මොකද්ද? නිවනත් ස්වභාව ධර්මයක. මට නම් තාම එහෙම මීටරුන්නේ. ඒක මායයත් ස්වභාව ධර්මයේ, චින්තනයත් ස්වභාව ධර්මයේ, මනුෂ්‍යයත් ස්වභාව ධර්මයේ, නිවනත් ඉත ස්වභාව ධර්මය වුණා. ඒගොල්ලෝ අතරම නිවනක් එහෙනම් තියෙන්නේ. නිවන කියන්නේ අනේක නිවන කියන්නේ අනේක. මොකද අනේක? අනේ වන්දා අනේක තමයි. හරිෂෝ මොකද්ද? ඔබ දාර්ශනිකයෝ කියන්නේ I am that. අනේක. ලෝකෙ ලස්සනයි, මනහරයි, පිරිතුරුයි. අනේක. මම මේ බණ ධර්ම අතර ධර්මයේ කිව්ව සම්පූර්ණ මුලදිම කිව්ව මේක මහා ලෝකේ තියෙන මහා පිස්සුවක්, මහා මෝඩකමක් කියලා. ඒ මෝඩකම ඇතුලේ මම පාවිච්චි කරපු හොඳම වචනේ තමයි අනේක. ඒ මහා මෝඩ වචන අතර එකම පඬිත වචනේ අනේක පමණයි. මොකන්ද? මේන්න මේ ස්වභාවය තමයි. ඔබ වහන්සේ මේන්න මේක කියලා අදහස් කරන්නේ මොකද්ද? අසෝ ආනේක. ඒතර ඔබ වහන්සේ ආනේක කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේන්න මේක. තේරුම් ගන්න අමාරු වෙන්නේ. තේරුම් ගන්න එපා. ඉතින් මේවා මේ වගේ බුද්ධි පරිසරයකට එන්න පුළුවන්කම තියෙන අතිශය ධර්මයේ පිළිබඳව අවශ්‍යතාවය ඇති අයට පමණයි. මේක ප්‍රඥාන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ධර්මයි. සරල බුද්ධයක් හිමියන් වේ දහමක් නොවේ. නමුත් සරල බුද්ධයක් හිමි හැම කෙනෙක්ම මහා ප්‍රඥයෙන් බවට පත් කරන්න පුළුවන්. අද වුණත් මේ ඉන්න ඕනම කෙනෙකුට ජ්‍යොතිර්වේදියෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. බැරිද? වේද මහත්තයෙක් ළඟට ගිහින් වේදකම් ඉගෙන ගත්තාම වෛද්‍යවරයෙක් වෙනවා. නැත්තම් භාෂා ඥානයක් ඇති කරගන්න බැරිද? ඔබ ඒ අදාළ භාෂා පන්තියේ ගියාම මේ අදාළ භාෂාව ඉගෙන ගන්න. ඒ වගේම ඔබ භාවනා වැඩසටහන සම්බන්ධ වුණාම ඔබ ධර්මයේ පිළිබඳව ප්‍රඥාව දියුණු කර ගන්නවා. ඉතින් බොහෝ දෙනාට මේ ප්‍රඥාව තියෙනවා, මේක ධර්මයේ කරා යොමු කරන්නේ නැතිකම නිසා තමයි ඒ ප්‍රඥාවෙන් ලෝකේ විනාශකාරී දේවල් සිදු වෙන්නේ. ඒ නිසා ඔබ ළඟ ඇති ශක්තිය ඥානණය ධර්මයේ ඥානණය කරගන්න මහන්සි වෙන්න, කැප වෙන්න. එවිට ඔබට පුළුවන්කම තියෙනවා මේ ඉන්න මේ ධර්මය අවබෝධ කරගන්න. මොකද්ද මේ ඉන්න මේ ධර්මය? ආනෙක. එහෙනම් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.